Hallelujah. Hallelujah. Happy Sila Dina Dathosum. Let's lift our hands to heaven. Thank you, Father. Lord, we thank you for this opportunity to hear your word. ಸ್ವಾಮಿನಿ ಬಹುಸಿಗೆ ವಚನೆ ಅಸಂತ ಪಡೆದು ನಾವು ಮೇ ಅವಸ್ಥಾವಗೆನ ಸ್ತುತಿ to receive from you something that is special ವಿಶೇಷವು ದಯಕದ ದವಸ್ಯ ಒಬ್ಬ ವಹನ್ಸೆಗಿನ ಅಪಿಲಾಬನವ ಸ್ವಾಮಿ on this very special day ಮೇ ವಿಶೇಷವು ದವಸೆ we thank you for sending jesus to us ಅಪ ಉದಿಸಾ ಯೇಸು ವಹನ್ಸೆ ವೇವುನಿ ಸ್ತುತಿ ಸ್ವಾಮಿ so that our lives will never be the same ಅಪೆ ಜೀವಿತ ಏ ಆಕಾರೇನ್ಮ ನೊತಿಬೆನ ಪಿನಿಸ that we would live a victorious life here on this earth api me polave jayagrahikalesa jeevathwana pinisa we thank you for the word that will come to us today that will inspire us that will take us to a new level sutiya dawase pamininna wacchane api udyogi mat kota apa vihala sthane kota osawana nisa now our hearts and our minds are open to receive from you then oba wahansegen labannata ape hadawat ape manasa sudana with meekness and with gladness of heart e yatahat kamin hadawate preethiyen in jesus name yesus wahansege namaye amen praise the lord hallelujah saveva Praise God. Devyan wahansita prashansa weva. Let's be seated. Api asun ganimu. Want to welcome all of you who are here for the first time. Ada dawase prathama wathawata pamini oba hama kenekoma ithamathma aadaren piligannata kemathi. Welcome to the house of God, this special service. Devyan wahansige gruheta me visheshawu raswimata oba witha aadaren piligannawa. We'd like to get to know you after the service, so please come and talk to us. Raswimen pasu oba tawadurata handuna ganima ape preethiyak oba apawa evit muna gasenta. And all those who are here after some time, maybe you are here after a period of time. We want to welcome you as well. Dirgha kaalayakata pasu ada dawase oba sabhavata pamini thibena nam oba watita vishesha lesa api piligannata kemathi. Hallelujah. Want to also invite you for the very special 31st night service. E wageema oba hama kenekthama aaradhana karannata kemathi ithamathma suvisheshui 31 wenida ratri udesa. Our 31st night is the biggest service for the year and lots of exciting things are happening. තිසෙක්වෙනිදා රාත්‍රිය අපේ සභාවේ විශාලතම රැස්වීමයි විශේෂාංග රැසක් තිබෙන්නට යනවා එදා දවසේ. So you have to come early to have a seat because those who come late will have to sit outside in the overflow. ඉතින් ඔබ ඇතුලේ අසුන් ගන්නට නම් ඔබ කලින් පැමිණෙන්නට අවශ්‍යයි ඔබ ප්‍රමාද වුණොත් ඔබට එළියේ අසුන් ගන්නට සිදු වෙනවා. There are lots of things happening but the most important thing is that you step into the new year 2016 in the presence of God worshiping the Lord boho deval e davase siduna titamatma vedagatma karanawa nam alut avurudda 2016 deviyan wahansege abimuke api patan gann ekai there'll be a message for you a very special message from the Holy Spirit that will propel you into 2016 gloriously shudatmanan mahanse visin obatama aavenika vechcha e wachanaya genen tyanawa obawa ihalata osawannata 2016 varshe there be many items entertainment and there it's also the awards night hallelujah boho visheshanga tibenawa wagema e awards night ekak sidu wennata yanawa as you know we want to appreciate all those who worked hard and performed this year for the glory of God. Deviyan wahansege mahime udesa wehesawa weda karapu hama kenekkoma agayanta api eka awasthawak karagannawa. So please be there 31st night. You know come early, put a half day. Don't try to work till 6 o'clock and come. So prepare, plan and be here by 7:30. Tisekwenda ratriyata oba pera soodanam wenna half day ekak araganna oba soodaname me sthaneyata kalin paminenna. We'll be breaking bread afterwards and having breakfast kiribat and you know whatever it is api roti kadannata yanawa e wageema e 2016 palaweni dawase api ekata kiribat kannata yanawa hallelujah hallelujah how many of you are going to come oba kee denek paminennata yanawada it's already the hall will be full then danatamat ehenam hall ekak pirila so the ratmalana church is coming bandaragama church is coming I don't know how we are going to fill this place ratmalana sabhava put them all in bandaragama sabhava paminenawa un hama kenekkum meka athulata kohoma hari da gannone and I say again this is the last year we are having 31st night here hallelujah prakash karana me varshe thamai avasana varshe me sthane api 31 wenda ratriya samarana hallelujah praise god hallelujah Are you enjoying Christmas already? ඔබ දැනටමත් නත්තල විනෝද වෙනවද නත්තලේ? I am enjoying. I don't know about you. මම දැනටමත් විනෝද වෙනවා ඔබ ගැන දන්නේ නැහැ. We had so many wonderful meetings already. අපි දැනටමත් අනර්ග රැස්වීම් කිහිපයක් ලැබුවා. We were able to bless so many people in this church. මේ සභාවේ මිනිසයන් බොහෝ මිනිසයන්ට ආශිර්වාදයක් වුණා මේ කාලේදී. The things that we are doing, you know, are incredible. You know, some people even haven't thought about doing what we have done. අපි කරන්නව දේවල් ඉතාමත්ම පුදුමයි සමහර සභාව සමහර මිනිසයන් හිතලවත් නැති දේවල් අපි කරා. You know, when I put these photographs in the Facebook, lot of the other pastors asking Roshan, how are you doing this? You know, we want to do it next year, what you're doing. Facebook එකේ මම පින්තූරය දැම්මහම බොහෝ සභා පාලකවරයෝ කොහොමද මේ දේවල් කරන්නේ අපිත් ආසයි මේ වගේ දේවල් ලබන අවුරුද්දේ කරන්නට කියලා. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. So God is good and he's called us to be a witness unto him and his name. දෙවියන් වහන්සේ ඊටාත්ම යහපත් උන්වහන්සේ අපිව කැඳවා තිබෙනවා උන්වහන්සේගේ නාමයේ සාක්ෂිකරුවන් වන්නට. Are you ready to hear the word of God today? ඔබ සූදානම්ද අද දවසේ දේව වචනය අසන්නට? Are you really really ready? ඔබ ඇත්ත වශයෙන්ම සූදානම්ද? Because today's message is so wonderful, so beautiful. මන්ද අද දවසේ පණිවිඩය ඊටාත්ම බලවත් ඊටාත්ම අලංකාරයි. You know, Christmas is about Jesus and what he came to do and who he is. නත්තල ඇවිල්ලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනයි උන්වහන්සේ මේ ලෝකෙට පැමිණේ කුමක් කරන්නද කියන එක ගැනයි උන්වහන්සේ කවුද කියන එක ගැනයි. You know, when we tell people Merry Christmas, අපි මිනිස්සුන්ට සුබ නත්තලක් කියලා කියන විට, it's not about a feeling, it's not about, you know, the enjoyment that is around Christmas. ඒක ඇවිල්ලා හැංගීමක් නිසා කියනව දෙයක් නෙමෙයි ඒ අපි විනෝද වෙන නිසා කියන දෙයක් නෙමෙයි. You know, some people say I still haven't got the Christmas feeling yet. සමහර මිනිසුන් කියන තාම ඒ නත්තලේ හැංගීම මට ඇවිල්ලා නැහැ කියලා. Wonderful. I love the Christmas feeling but Christmas is more than a feeling. අනර්ගයි නත්තලේ හැංගීම මමත් කැමතියි නමුත් ඒක හැංගීමකට එහා ගිය දෙයක්. You know, for many of us here we have known Jesus during our Christmas but for some of you this is the first time that you are celebrating Christmas and you know the Lord Jesus in your heart. අපි බොහෝ අය කාලයක් තිස්සේ නත්තල සමරන යේසුස් වහන්සේව දන්න අය වෙන්නට පුළුවන්. නමුත් අද දවසේ මේ ස්ථානයේ ඇති ඔබ ළඟදී තමයි යේසුස් වහන්සේව දැනගත්තේ. එහෙමත් නැත්නම් අද දවසේ තමයි ප්‍රථම වතාවට ඔබ යේසුස් වහන්සේව සමරන්නට පැමිණ තිබෙන්නේ. But Christmas is about you, about Jesus coming for you. නමුත් නත්තල ඇවිල්ලා ඔබ නිසා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණියේ. That is why it's so wonderful. ඒක නිසා තමයි මේක ඉතාමත්ම වැදගත්. He came for each and every person who's living on this planet Earth. උන්වහන්සේ මේ පොළවේ ජීවත් වන්නා වූ හැම මිනිසෙකු දෙසාමයි පැමිණියේ. And that is the good news we talk about. ඒක තමයි අපි කතා කරන්නා වූ සුබ ආරංචිය. We have something to tell the world. That is about the message of Jesus. මුළු ලෝකයටම අපට කියන්න දෙයක් තිබෙනවා ඒක තමයි යේසුස් වහන්සේගේ සුභාරංචිය. You remember that story when the shepherds were watching their flock by night. Suddenly the angels, multitudes of angels appeared there. ඔබ දන්නවද ඒ කතන්දරේ තිබෙනවා බයිබලයේ හදිසියෙම ඒ බැටළුවන් රැළ බලාගෙන සිටින එඬේරන් වෙතට ඒ දේව දූතයන් පැමිණි ආකාරය. In Luke chapter 2 verse 9 and 10. Luke devane parichchede 9 10 padawala and the angels they spoke to the shepherds who were fearful afraid e bayata patwi sitiyawu enderunta devadutayan katha karanawa and he said behold the angel of the lord stood by them gave and the glory of the lord flashed and shone around we can have the king james no problem next verse verse 10 he said unto them, the angel said unto them, behold, I bring you good tidings of great joy, which shall be to all people. අපි 10 වෙනි පදය බලන්ට යනවා ඒ දේව දූතයන් කියනවා බය නොවෙලා බලව මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. He's saying there is a good news that the whole world needs to hear. මෙස්ථානේ කියනවා ඒ මුළු ලෝකෙම ඇසිය යුතු සුබ පණිවිඩයක් තිබෙනවා. This is the coming of the Savior Jesus Christ. මේක තමයි ඒ පැමිණෙන්නා වූ ගැලවුම් කරු යේසුස් වහන්සේ ගැන පණිවිඩය. Jesus came for a purpose. යේසුස් වහන්සේ පැමිණේ යම් අරමුණකටයි. He didn't come for a religion. He didn't come to establish another religion. උන්වහන්සේ ආගමක් උදෙසා පැමිණියේ නැහැ. ආගමක් ස්ථිර කරන්නට පැමිණියේ නැහැ. He came for the whole world. උන්වහන්සේ පැමිණේ මුළු ලෝකෙම උදෙසායි. He came for you, he came for me. උන්වහන්සේ පැමිණි ඔබ උදෙසා මම උදෙසා. And that is the good news. ඒක තමයි සුබ ආරංචිය. And it says it's a good news of great joy. ඉතයි මහත් ප්‍රීතිය ධනවන සුබ ආරංචියක් කියලා කියනවා මේ ස්ථානයේ. You know, when you hear some good news that gives you joy, how that fills your heart. ප්‍රීතිය ගෙනෙන සුබ ආරංචියක් අහුවම ඔබගේ හදවත ප්‍රීතියෙන් ඉපිල යනවා නේද? Hallelujah. Hallelujah. When you hear that Sri Lanka has won a cricket match, you're filled with joy. ඔබට අසන්න ලැබුවම ශ්‍රී ලංකාව ක්‍රිකට් මැච් එකක් දින්නා කියලා ඔබගේ හදවත ප්‍රීතියෙන් පිරෙනවා නේද? How many of you feel happy about that? කී දෙනෙකුට ඒ ගැන ප්‍රීතියක් දැනෙනවද? But this joy is a joy that comes from inside. නමුත් මේ ප්‍රීතිය ඇතුළාන්තයෙන් පැමිණෙනා වූ ප්‍රීතියක්. This is the joy that no one can steal from you. මේ ප්‍රීතිය කිසිවෙකුටත් ඔබගෙන් උදුර ගන්නට බැරි ප්‍රීතියක්. And this joy comes when you hear the good news about Jesus. මේ ප්‍රීතිය පැමිණෙන්නේ යේසුස් වහන්සේ ගැන සුබ ආරංචිය අසන විට. Hallelujah. Hallelujah. Let's look at another scripture from Acts chapter 26. අපි බලමු ක්‍රියා 26 වෙනි පරිච්ඡේදයෙන් තවත් පදයක්. Verse 17 and 18. 17 වෙන පදයේ සහ 18 වෙන පදය. The apostle Paul was narrating a story about how he met with Jesus and what Jesus told him about. යේසුස් වහන්සේව මුණ ගැසුණු වෙලාවේදී යේසුස් වහන්සේ ඔහුට කතා කරන ආකාරය ගැන මේ ස්ථානයේ කතා කරනවා. You know, the apostle Paul met, he was a persecutor of the church. Paul තුමා ඇවිල්ලා සභාවට පීඩා කරපු කෙනෙක්. But he met with, he had a personal encounter with Jesus. නමුත් ඔහු පෞද්ගලිකව දෙවියන් වහන්සේ සමග සම්මුඛ වෙන අවස්ථාවක් තිබුණා. Jesus speaks to this man. දෙවියන් වහන්සේ මේ මනුෂ්‍යයට කතා කරනවා. And he says, I'm going to send you to the people. I'm going to send you to the world. උන්වහන්සේ කියනවා මම නුඹව ලෝකයේ වෙත යවන්නට යනවා මනුෂ්‍යයන් වෙත යවන්නට යනවා කියලා. With a message, the good news that I'm giving you. පණිවිඩයක් සමග මම දෙන්නා වූ යහපත් පණිවිඩය සමග. And he said, delivering thee from the people and to the Gentiles unto whom I send thee. I'm sending you unto the whole world. ඉතින් මේ ස්ථානයේ කියනවා මම නුඹව මුළු ලෝකයේ වෙතට යවනවා කියලා. Next verse. ඊළඟ පදය. It says to open their eyes and to turn them from darkness to light and from the power of Satan unto God, that they might receive forgiveness of sins and inheritance among them which are sanctified by faith that is in me. 17 වන පදයේ B කොටසේ ඉඳලා තමයි කියවන්නේ මා කෙරෙහි ඇදහිමෙන් ඔවුන් පව් කමාවද පිරිසුදු කරනු ලැබූ අයවලුන් අතරෙහි උරුමයක්ද ලබන පිණිස ඔවුන් අන්ධකාරයන ලෝකයට සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේ වෙතටද හැරෙන ලෙස ඔවුන්ගේ ඇස් පහදවන්ට ඔවුන් වෙතට නුඹ යවමි කිසේක. Now this is a very long verse, but I'm going to explain one by one. There are four things that the Lord Jesus wanted Paul to tell the world. So that means this morning he wants you, he wants me to know that through Jesus, the good news, these are what God wants us to know. මේ පද දෙකෙන් කාරණා හතරක් ඔබට ගෙනෙන්නට යනවා. යේසුස් වහන්සේ ඒ පාවුල්ගෙන් බලාපොරොත්තු වුණා මේ කාරණා මිනිසයන් වෙතට යන්නට අවශ්‍යයි කියලා. What is Jesus, why did Jesus come? ඇයි යේසුස් වහන්සේ මේ පොළවට පැමිණියේ? What was his purpose to come to this world? මේ පොළවට පැමිණීමට උන්වහන්සේගේ අරමුණ කුමක්ද? Firstly, it says to open their eyes and to turn them from darkness to light. ප්‍රථමයෙන් මේ ස්ථානයේ පවසනවා ඔවුන්ගේ ඇස් පහදන පිණිස ඔවුන් අන්ධකාරයෙන් ආලෝකයට පැමිණීමට. To turn their eyes to open their eyes from darkness to light. ඒ අන්ධකාරයෙන් ආලෝකයට ඔවුන්ගේ දැස් විවර කරන පිණිස. Now what does this mean? මොකක්ද මේකෙන් අර්ථවත් වෙන්නේ? It's not speaking about our optical eyes. අපගේ මේ පියවි ඇස ගැන නෙමෙයි කතා කරන්නේ. It's speaking about the spiritual eyes of men and women in this world. මේ ස්ථානයේ කතා කරන්නේ මේ ලෝකයේ මිනිසුන්ගේ ආත්මික දැස් ගැනයි. There is a spiritual world that God wants us to see and to enjoy. දෙවියන් වහන්සේ අපේ දකින්නටත් අපි භුක්ති විඳින්නටත් බලාපොරොත්තු වෙන්නා වූ ආත්මික ලෝකයක් තිබෙනවා. When God created man, he created us as spirit beings. දෙවියන් වහන්සේ මනුෂ්‍යව මවන විට ඔවුන්ව ආත්මික මනුෂ්‍යයන් ලෙස මවනු ලැබුවා. But yet because Adam and Eve disobeyed God, they lost spiritual sight and they became spiritually blind. නමුත් ආදම් ඒව අකීකරු වුණු මොහොතේ ඔවුන්ට ආත්මික පෙනීම අහිමි වුණා. And through Adam and Eve the whole world is in spiritual darkness. ඒ නිසා ආදම් ඒව තුලින් පැවතෙනව මේ මුළු ලෝකයම ඒ අන්ධකාර බවට පත් වුණා. Until you know Jesus Christ, there is a spiritual blindness and a darkness in the hearts of men and women. ඉතින් අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දැනගන්න මොහොත දක්වාම මිනිසයන්ගේ ජීවිතවල යම් අන්ධකාරයක් තිබෙනවා. You know what happens when somebody is spiritually blind? ඒ ආත්මිකව අන්ධව සිටින මිනිසෙකුට කුමක්ද සිදු වෙන්නේ? He doesn't know why he lives in this. He doesn't have a purpose for living. ඔහුගේ ජීවිතය ඔහු ජීවත් වෙන උට අරමුණක් නැහැ. His life is empty, has no purpose. ඔහුගේ ජීවිතය හිස් බවක් තිබෙනවා උට කිසිම අරමුණක් නැහැ. He is not satisfied or fulfilled with anything that is around him. Kisima deken ohu wata tibennao kisima deken ohu truptimat karannata baha. They don't know why they are living, they don't know where they are going. Oun danne ai api jeevit wenne oun danne na kohita da api yanne kiyala. That is because of spiritual blindness. Ehema vela tibenne oun ai aathmikawa andha nisai. And we live in a world like that today. Api ada dawase jeevit wenne mevani lokayakai. People are groping in the darkness. Manushyane andhakare e me atha duwamin sitinawa. They have no purpose for living. Ounta jeevit wennata aramunak naha. There's an emptiness in their heart. They don't know how to fill it. ඔවුන්ගේ හදවතේ හිස්කමක් තිබෙනවා උන්ට දැනෙන්නේ ඔවුන් දන්නේ නැහැ කොහොමද මේක පුරවන්නේ කියලා. They think so and so person will fill my emptiness. ඔවුන් හිතනවා මේ කෙනා මගේ හිස් බව නැති කරයි. They go from one relationship to another relationship. ඔවුන් එක සම්බන්ධතාවයකින් තවත් සම්බන්ධතාවයකට යනවා. They think you know money will satisfy me. තවත් සමහරු හිතනවා මුදල් මේ හිස් බව නැති කරයි කියලා. And they go running after money. ඔවුන් ඊට පස්සේ මුදල් පසුපස හඹා යනවා. And this is how the world operates today. මෙහෙම තමයි ලෝකය ක්‍රියාත්මක වෙන්නේ. Because of spiritual darkness. ඒ ආත්මික අන්ධකාරය නිසා. Because of spiritual darkness. ආත්මික අන්ධකාරය නිසා. You know, we know all know that sight is so important. අපි හැම කෙනෙක්ම දන්නවා පෙනීම ඉතාමත්ම වැදගත් කියලා. If you cannot just imagine you are in a dark room in the night. ඔබ නිකන් හිතන රාත්‍රී කාලයේ ඝන අඳුරු ස්ථානයක ඔබ සිටිනවා නම්. You know, suddenly you are there with the family and suddenly the electricity the power, there's a failure in power. හදිසියෙම පවුලත් සමග රාත්‍රි කාලයේ ඉන්න වෙලාවකදී ඒ power cut එකක් මේ current යනවා. The first thing you're looking for is for a torch or some matches and candles. ඔබ ප්‍රථමයෙන්ම සොයන්නේ ඒ torch එකක් එහෙමත් නැත්නම් ඉටිපන්දමක් එහෙමත් නැත්නම් ගිනි කූරක්. Why do you do that? ඇයි ඔබ එහෙම කරන්නේ? Because you know that being in darkness is not a good thing. ඔබ දන්නවා ඒ අන්ධකාරයේ සිටීම යහපත් නැහැ කියලා. You suddenly lost something. හදිසියෙම ඔබට යමක් නැති වෙනවා. And you don't know what to do now. You can't even see. You might be able to see little things but you can't see clearly. ඔබ දන්නේ නැහැ දැන් කොහොමද දේවල් ඔබ සොයාගන්නේ කියලා. ඔබට යන්තම් යම් දේවල් පේනෙන්න පුළුවන් නමුත් පැහැදිලිතාවයක් නැහැ. And it is the same with spiritual blindness and spiritual darkness. ආත්මික අන්ධකාරය මේ ආකාරවමයි. If some person cannot see for a long time. යම් කෙනෙකුට දිගින් දිගටම පියවි ඇසෙන් පේන්නේ නැති කෙනෙක් අන්ධ කෙනෙක් සිටිනවා නම් he still manage with something. ඔහුට යම් දේවල් කරන්නට පුළුවන් නේ වුණත්. But his life is handicapped. නමුත් ඔහුගේ ජීවිතය ඒ අඩපණ වෙලා. He cannot see the beauty, the creation, the beautiful things of life. ඒ මැවිල්ල අලංකාරය ජීවිතය ඔහුට දකින්නට බැහැ. Even though somebody might explain to him, he is missing out on seeing those beautiful things. Samahara manushyan ohuta vistara karai me wage kiyala namuth ohuta eka dakinta baha. It is the same with spiritual blindness. E wage mai e aathmika andhakarayat. You know, God has created man with a design. Deviyan wahanse manushyawa nirmanaya karunu labuwa. He gave man the ability to see with our spirits just as the ability to see with our eyes. Unwahanse e piyavi asata manushya dakina aakarenma aathmikawa dakintat unwahanseema avunu labuwa. Man was designed to live by his spirit. Manushyawa mavunu labuwe e aathmaya karana kota gena jeevit wannatai. To see with his spiritual eyes. E aathmika das walin dakinnatai. To see the glory of God. Deviyan wahansege mahimaya dakinnatai. To see the kingdom of God. Deviyan wahansege rajya dakinnatai. You know, if you notice, many people even do not believe that there is a God. Oba දැකලා ඇති බොහෝ මිනිසයන් දෙවි කෙනෙක් ඉන්න බවටත් විශ්වාස කරන්නේ නැහැ. But yet in their hearts they know there must be somebody. නමුත් ඔවුන්ගේ හදවත ඇතුළාන්තෙන් කියනවා යමෙක් සිටිනවා කියලා. So when they go through a struggle they say God where are you? ඉතින් ඔවුන් අමාරු වාතාවරණයකින් යන විට දෙවියනේ ඔබ කොහෙද කියලා අහනවා. But yet they cannot identify, they cannot figure out who this God is. නමුත් ඔවුන්ට හඳුනගන්නට බැහැ කවුද ඇත්තටම මේ දෙවියන් කියලා. That is why your spiritual eyes must be open. ඒක නිසා ඔබේ ආත්මික ඇස් විවර වෙන්නට අවශ්‍යයි. Jesus came to make sure your spiritual eyes are open. යේසුස් වහන්සේ පැමිණියේ ඔබගේ ආත්මික දැස් විවර කරන්නටයි. So that you will see the kingdom of God. එවිට ඔබ දෙවියන් වහන්සේගේ රාජ්‍ය දකින්න පිණිස. You know, do you know that the physical that we see is governed by the spiritual. ඔබ දන්නවද භෞතිකව අපි දකින්නා වූ දේවල් ආණ්ඩු කරන්නේ ආත්මික තලයෙන්. Although we cannot see with our spiritual eyes spiritual things. අපේ ආත්මික දැස් වලින් ආත්මික දේවල් අපට දකින්නට බැරි වුණා. This world is governed by spiritual laws. මේ ලෝකය ආණ්ඩු කරනු ලබන්නේ ඒ ආත්මික න්‍යායන් තුලින්. There are spiritual kingdoms. ආත්මික ඒ රාජ්‍යයන් තිබෙනවා. There is the kingdom of God where God is reigning and ruling. දෙවියන් වහන්සේ ගේ රාජ්‍ය තිබෙන දෙවියන් වහන්සේ තමයි ඒ ස්ථානයේ රජකම් කරන්නේ. God and Jesus is the King of Kings and the Lord of Lords. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ රජුන්ගේ රජ ස්වාමින්ගේ ස්වාමීන්. So if you're spiritually blind, ඉතින් ඔබ ආත්මිකව අන්ධව සිටිනවා නම් you only see what is going around you. ඔබට දකින්න ලැබෙන්නේ ඔබ අවට සිදුවෙන දේවල් පමණයි. You only see men and women in this world. ඔබට දකින්න තිබෙන්නේ මේ මිනිසයන් පමණයි. You know when I go in the morning I go for walks sometimes in this area. උදැසන මේ අවට මම ඇවිදින්නට යනවා. And you see groups of people walking, you know, they're walking, they're talking and they're walking. ඔබ දකිනවා සමහර කණ්ඩායම් ලෙස ඇවිදිනවා කතා කරන ගමන්. Set වෙලා යනකත්. And if you see every time sometimes I join them as well. සමහරවිට මම always talking about the political situation in the country. සමහරවිට මමත් ඔවුන් එක්ක එකතු වෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම කතා කරන්නේ දේශපාලනය ගැන. They always have something to talk about, so and so, so and so, so and so. හැම වෙලාවෙම එක එක කෙනා ගැන කතා කරන්න ඔවුන්ට යමක් තිබෙනවා. They were talking the same subject in the last government. They are still talking the same thing about this government. Giya anduwet ekama de gana katha kara dan me anduwet e de gana ma oun digata ma katha karana. Somebody say unut ekai munut ekai. Hallelujah. But now, you know, why do people talk like that? Ai manushyan me aakarata katha karanne. Because that's all they see. Oun dakinne echcharai. That's all they can comprehend in their mind. Echcharai ounta manasin therum gannata puluwan. They see a world only on the physical, only on what they see. ඔවුන් දකින්නේ භෞතික වූ ලෝකයක් ඔවුන්ට දකින්න පුළුවන් මට්ටමෙච්චරයි. But the Bible says Jesus came so that he will open our eyes. නමුත් බයිබලයේ පවසනවා යේසුස් වහන්සේ පැමිණේ අපේ දැස් විවර කරන්නටයි. Can I see that verse again please? අපි නැවතත් බලමු මේ පදය. Look at that verse. බලන්න මේ පදය. To open their eyes. ඔවුන්ගේ දැස් පහදන පිණිස කියලා මේ සිංහල පරිවර්තනය කියනවා. To open their eyes and to turn them from darkness to light. ඔවුන්ගේ දැස් විවර කරන්නට අන්ධකාරයෙන් ආලෝකයට ලෝකයටවන් වහරවන්ට. If you don't know Jesus, your eyes are shut, they're dark, you are in darkness. ඔබ යේසුස් වහන්සේව දන්නේ නැත්නම් ඔබගේ දැස් වැහිලා ඔබ අන්ධකාරයේ සිටින්නේ. You may have two beautiful eyes in the natural. ඔබට භෞතික විත අලංකාර දැස් දෙකක් තිබෙනවා මේ තිබුණා. But your eyes of the spirit are not open. නමුත් ඔබගේ ආත්මයේ දැස් වැහිලා. But Jesus came to open those eyes. නමුත් යේසුස් වහන්සේ පැමිණේ ඒ දැස් විවර කරන්නටයි. So that you will see beyond what you see in the physical. එවිට ඔබ භෞතිකව දකින දේට එහා ඔබට දකින්න පුළුවන්කම ලැබෙනවා. That you will be able to see the eternal things that God wants you to see. එවිට දෙවියන් වහන්සේ ඔබට පෙන්වන්නට බලාගෙන සිටිනව සදාකාලික දේ දකින්නට පුළුවන්. That you will be able to see that you are not ordinary, you are a special person. එවිට ඔබට දැනෙනවා ඔබ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා. That you will know that your future is bright, that God has a plan for you. එවිට ඔබ දැනගන්න ලැබෙනවා ඔබ අනාගතය දීප්තිමත් දෙවියන් වහන්සේට ඔබ ගැන සැලැස්මක් තිබෙන බව. Are your eyes open? ඔබ දැස් විවරයිද? Has Jesus opened your spiritual eyes? යේසුස් වහන්සේ ඔබගේ ආත්මික දැස් විවර කොට තිබෙනවද? If you have never done that, you know, tonight, this morning, Jesus is going to open your eyes. ඔබ කිසි දවසක මේ දේ අත්දකලා නැත්නම් අද දවසේ ඔබගේ ආත්මික දැස් දෙවියන් වහන්සේ විවර කරන්න යනවා. So that no longer you'll be in darkness. එවිට ඔබ තවදුරටත් අන්ධකාරයේ සිටින්නට යන්නේ නැහැ. You'll no longer be in darkness in your financial situation. ඔබ තවදුරටත් ඔබගේ ආර්ථිකයේ තුල අන්ධකාරව සිටින්නට යන්නේ නැහැ. You'll no longer be in darkness in your marriage in your family life. තවදුරටත් ඔබගේ පවුල් ජීවිතයේ විවාහයේ ඔබ අන්ධකාරව සිටින්නට යන්නේ නැහැ. You'll no longer be in darkness about your health and your physical condition. තවදුරටත් ඔබගේ ශරීර සෞඛ්‍ය කෙරෙහි ඔබ අන්ධකාර resident yani nahe no longer we been darkness in your relationship tawdurata obage sambandhatavayan thula oba andhakare sitinta yanne nahe we walking in the glorious light of god oba deviyan wahansege mahima wata lokhe gaman karannata yanawa just imagine that hallelujah oba nikang sita balanta meka that every time you walk you know what you're doing oba e gaman karana hama mohotakama oba danno oba kumak karanne kiyala you can see something that nobody can see kisive kuta dakinta beri deyak obata dakinnata puluwan because god has opened your eyes manda deviyan wahanse obage das vivara Hallelujah. Hallelujah. Jesus for that. Hallelujah. යේසුස් වහන්සේට ස්තුති කරමු මේ ගැන. ප්‍රශංසා වේවා. The second thing he came to do. දෙවෙනි කාරණාව යේසුස් වහන්සේ පැමිණීමට to turn us from the power of Satan unto the power of God. Satanගේ බලයෙන් දෙවියන් වහන්සේගේ බලය වෙතට හැරෙන පිණිසයි. Did you see that? To turn us, to take us, to redeem us, to pluck us out from the power of Satan and bring us under the power of God. ඔබ මේ දේ දැක්කද? ඒ සාතන්ගේ බලයෙන් අන්ධකාර ලෝකෙන් අපව උසලලා අපවේ ස්ථානෙන් හරවලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගෙනෙන පිණිසයි. Do you know that there is Satan and he has power? ඔබ දන්නවද සාතන් කියලා කෙනෙක් සිටින ඔහුට බලය තිබෙනවා? When God gave his power to Adam and the garden, දෙවියන් වහන්සේ ඔහුගේ බලය ආදම්ට දෙන විට ඒ උයනේදී, you know, Adam is the first man. ආදම් තමයි ප්‍රථම මනුෂ්‍යයා මේ ලෝකේ. You know, God gave his power and authority this world to Adam. දෙවියන් වහන්සේ මේ ලෝකේ බලය ආධිපත්‍ය ආදම්ට දුන්නා. But when Adam disobeyed God, නමුත් ආදම් අකීකරු වුණ මොහොතේදී, he gave away that power and that authority and this world to Satan. ඔහු ඒ බලය ආධිපත්‍ය සාතන්ට පවරුවා. And that from that moment Satan became the master of this world. ඒ අවස්ථාවේ සිට සාතන් මේ ලෝකේ පාලනය කරන්න පටන් ගත්තා. And all the human race became slaves of the devil. ඉතින් මුළු මනුෂ්‍ය ජාතියම මේක නිසා සාතන්ගේ වහලුන් බවට පත් වුණා. And that is why we see so much of wickedness in this world. ඒක නිසායි අපි මේ ලෝකේ මෙතරම් නපුරු දේ දකින්නේ. You know, people ask if there is God, you know, you're talking about God. If there is a God, why is this happening? Why is this happening? You know, why is there abuse? Why are people killing each other? Manushyan kena oba devi kene gana katha karana hema devi kene kinna na ai mechchira napurukam ai mechchira dushana bishana sidu wenne kiyala. You know, why are children having cancers? Why is this happening? Ai daruwanta pilika thibena ai mevani dewa sidu wenne kiyala manushyan asanta puluwan. This world was handed over to Satan. Me lokaya satan weta pawaranu labuwa. The power of the devil is working in this world. Di satan ge balaya me loke kriyaatmakai. That is why Jesus came. Eka nisai Jesus wahanse paminiye. You know, have you noticed people saying? Oba ahala thibenawada manushyan kiyenawa? Mage yaka usaganna pa. E wage kiyena ahala thiyenawada? Have you heard people saying? Kohede yako? අහලා තියෙනවද මොනවද යකෝ ඵලයන් යකෝ you know our people are talking these things අපේ මිනිස්යන් මේ ආකාරයෙන් කතා කරනවා because they are locating themselves they know the devil is inside them මන් දෝන් ස්ථානගත කරගන්න ඔවුන්වම යක්ෂයා ඉන්නවා කියලා the people who talk like that know that there is a devil that is ruling controlling my life ඒ වගේ කතා කරන කෙනෙක් දන්නවා යක්ෂයා මාව පාලනය කරනවා කියලා I believe you are not talking like that මම විශ්වාස කරනවා ඔබ එසේ කතා නොකරන කෙනෙක් කියලා maybe once upon a time you spoke like that එකමත් එක දවසක එහෙම කතා කරා වෙන්නට පුළුවන් ask next person do you still talk like that ඔබ ළඟ ඉන්න කෙනාගෙන් අහන්න ඔබ තාමත් එහෙම කතා කරනවද then you need to be free from the power of the devil එහෙනම් ඔබ යක්ෂයාගේ බලයෙන් නිදහස් වෙන්නට අවශ්‍යයි. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. There is a real devil outside there. ඒ සත්‍ය වූ සාතන් කෙනෙක් යක්ෂයෙක් ඉන්නවා එළියේ. You know, devil is not something that we make jokes about. සාතන් ඇවිල්ලා අපි විහිළුවට ගන්න එකක් නෙමෙයි. We can see his manifestations. අපිට දකින්නට පුළුවන් ඔහුගේ ක්‍රියාවන්. You know, our nation went through 30 years of war. අපේ දේශයේ අවුරුදු 30ක් පුරාවට සටනක් තුල ගියා and thousands and thousands of people were killed young people families දහස් ගණන් මිනිසයන් තරුණයන් නැති වුණා do you think that was because there was a problem with Sinhalese and Tamils ඔබ හිතනවද ඒ සිංහල දෙමළ ප්‍රශ්නයක් නිසා එහෙම වුණා කියලා no නැහැ it was a spiritual එක ආත්මික වූ දෙයක් manifestation ඒ යක්ෂයාගේ ප්‍රකාශ වීම. The Bible says the devil comes to steal, to kill and to destroy. බයිබලයේ පවසනවා යක්ෂයා එන්නේ සොරකම් කරන්නටත් විනාශ කරන්නටත් මරන්නටත් කියලා. He comes to steal your joy. He comes to steal your marriage. He comes to steal your money. ඌ පැමිණෙන්නේ ඔබගේ සතුට ප්‍රීතිය උදුර ගන්නටයි හොරා ගන්නටයි. He comes to steal your freedom. ඔබගේ නිදහස සොරා ගන්නටයි. And he's not happy with that. ඒකෙන් ඔහු තවත් තෘප්තිමත් වෙන්නේ නැහැ. Then he will want to kill you. තව දුරටත් ඔහු ඔබව මරන්නට යනවා. And to send you to hell. සහ ඔබව ඒ අපායට යවන්නට යනවා. To take you along with him to hell. ඔහුත් සමගම නිරයට අරන් යන්න උත්සාහ කරනවා. But Jesus came so that he will set you free. Take you out of the kingdom of darkness, kingdom of the devil and put you into this new kingdom where his son is the ruler and the king. නමුත් යේසුස් වහන්සේ පැමිණියේ ඒ අන්ධකාර රාජ්‍යනේ බලයෙන් ඔබව නිදහස් කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට බලයට ඔබව ඇතුල් කරන්නටයි. Have you seen people in addictions? ඔබ දැකලා තිබෙනවද ඇබ්බැහිකම් තුලින් යනව මිනිස්සු? They know this addiction is killing them. ඔවුන් දන්නවා මේ ඇබ්බැහිකම ඔවුන්ව මරනවා කියලා. But yet they can't stop it. නමුත් ඒත් ඔවුන්ට බැහැ ඒක නතර කරන්නට. Because an addiction is slavery to the devil. මන්ද ඇබ්බැහිකමක් කියලා කියන්නේ සාතන්ට වහල්කමක්. So people eat beetle. ඉතින් බුලත් කොළ කනවා මිනිස්සුන් මේ වගේ. Their mouth is red like a devil. මූණ හරියට යකෙක් වගේ රතු පාටයි කට. They're spitting everywhere. කෙල ගහනවා හැම තැනම. And then people who are smoking. එතකොට දුම්පානය කරන අය. The cigarette packet says if you smoke this cigarette you will get cancers like this. There's a picture on it as well. Packet එකේම ගහලා තියෙනවා මේක බිව්වොතින් පිළිකාවක් ඇති වෙනවා කියලා. But yet people take it. ඒත් මිනිස්සුන් ඒක පානය කරනවා. Pay a lot of money. ගොඩක් සල්ලිත් වියදම් කරනවා. Every budget every other time the government is increasing government ke me aanduwa visin digatama emile hela danawa and still that is the biggest selling thing et e dum tamai wedi pura wedi denne e vitarak neme kasippu ha ekeka jaati all this I heard now a bottle of, I got a shock that a bottle of what you call the me sareva is more than 1000 rupees I heard now රුපියල් 1000කට වැඩිලු සැර බීම් but yet they will drink that ඒත් ඔවුන් ඒක බොනවා and they know that it will kill them ඔවුන් දන්නවා මේකෙන් ඔවුන්ට අයහපතක් සිදුනවා මරණයට පත් වෙනවා and the doctor will tell you this is going to kill you if you don't stop ඒ වගේම වෛද්‍යවරු කියනවා ඔබ මේක නතර කරේ නැත්නම් ඔබ මේකෙන් මැරෙන්න යනවා still they will drink ඒ වුණත් ඔවුන් බොනවා why is that ඇයි ඒ under the power of satan සාතන්ගේ බලයට ඔවුන් යටත් වෙලා under the power of satan ඔවුන් සාතන්ගේ බලයට යටත් වෙලා they want to give it up ඔවුන්ට අවශ්‍යයි මේ දේ අතහරින්න every time they say I want to give it up ඔවුන් නිරන්තරයෙන් කියනවා මේක අතහරින්න ඕනේ every 31st night they will say I want to give it up හැම 31 වෙනිදා රාත්‍රියේම කියනවා මම මේක නතර කරන්න යනවා satan say okay you have a one or two days break I will come on the third සාතන් කියනවා දවස් දෙකක් විතර නිවාඩු ගන්න මම තුන් වෙනිදා එන්නම් කියලා and they take it now ඊට පස්සේ කියනවා මේක ගන්න okay This is the power of Satan at work. මේ තමයි සාතන්ගේ ක්‍රියාත්මක බලය. And it is working sometimes around us. සමහර වෙලාවට අපි අවටත් මේ දේවල් ක්‍රියා කරනවා. And trying to get into us. අපි තුලටත් එන්න උත්සාහ කරනවා. But the Lord says, power of Satan unto God. නමුත් දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේ වෙතට සාතන්ගේ බලය කියලා. Unto his power glory. සාතන්ගේ බලය වෙතින් දෙවියන් වහන්සේගේ බලය වෙතට කියලා කියන මේ ස්ථානයේ He wants to set you free from one power and give you another power. එක බලයකින් ඔබව නිදහස් කරලා තවත් බලයක් ඔබට දෙන්න යනවා. He is giving you now if you know Jesus you are no longer under the power of Satan. ඔබ යේසුස් වහන්සේව දන්නව කෙනෙක් නම් තවදුරටත් ඔබ සාතන්ගේ බලයට අයිති නැහැ. You now have the power of the Holy Spirit. Hallelujah. ඔබට දේශ දාත්මයන් වහන්සේගේ බලය තිබෙනවා. This is the real power. Hallelujah. මේක තමයි සැබෑ බලය. This is the power that God wants to give us and is operating in us. මේක තමයි දෙවියන් වහන්සේ අපට දුන්නා වූ බලයේ බලය අප තුල ක්‍රියාත්මකයි. Jesus defeated Satan. යේසුස් වහන්සේ සාතන්ව පරාජය කළා. He defeated Satan when he rose from the dead. නැවත නැගටිව් වේලාවෙදි මරණය පරාජය කරමින් සාතන්ව පරාජය කළා. And now he has given this power to his people. දැන් උන්වහන්සේගේ දරුවන්ට මේ බලය දී තිබෙනවා. And that power is the power of the Holy Spirit. ඒ බලය ඇවිල්ලා ශුද්ධාත්මයන් වහන්සේගේ බලයයි. Do you know that when you receive Jesus you receive the Holy Spirit into you. ඔබ දන්නවද යේසුස් වහන්සේව පිළිගත් මොහොතේ ඔබ ශුද්ධාත්මයන් වහන්සේව ඔබගේ හදවතට පිළිගන්නවා. He comes to live in you. ඔබ තුල ජීවත් වෙන ශුද්ධාත්මයන් වහන්සේ තමයි. So that is why I say this is not a religion. ඒක නිසා තමයි මම කිව්වේ මේක ආගමක් නෙමෙයි. You know this is not a religion. මේක ආගමක් නෙමෙයි. You know religion says you try to do this, try to work hard. Try to do this. ආගමේ නිරන්තරයෙන් කියන්නේ මේක කරන්න ඔබ උත්සාහ කරන්න කියලා. The religion will not help you to give you power. නමුත් ඒ ආගම ඔබට උදව් කරන්නේ නැහැ ඒ බලය ලබන්නට. You know, so when Christmas comes, some people say, "Oh, this is a wonderful time to be examples of Jesus." නැත්නම් පැමිණියම බොහෝ කිතුණුවන් කියන දෙයක් තමයි ආදර්ශමත් වෙන්න මේක හොඳ කාලයක් කියලා. But do you know that Jesus came more than to give us an example namuth oba dannawada yesus wahanse pamini e aadarshayak denta pamanak nemeyi you can have an example but not have the power ඔබට පුළුවන් ආදර්ශයක් වෙන්න බලය නැතුව. ආදර්ශය දකින්න but without the power. බලයක් නැහැ. Without the power you can't do anything. බලයක් නැතුව කිසි දෙයක් කරන්නට බෑ. And he gave us the power. උන්වහන්සේ අපිට බලය දුන්නා. So you are no longer under the power of Satan. ඉතින් ඔබ තවදුරටත් සාතන්ගේ බලයට අයිති නැහැ. So every time Satan tries to come and talk to you. ඉතින් සාතන් ඔබට ඇවිල්ලා කතා කරන්න උත්සාහ කරන හැම මොහොතකදීම you deal with him. Hallelujah. ඔබ ඔහුත් සමග ගනුදෙනු කරන්නට අවශ්‍යයි. You deal with him. ඌත් එක්ක ගනුදෙනු කරන්නට අවශ්‍යයි. You say Satan I am no longer under your power. I have the power of God in me. Hallelujah. ඔබ කියන්නේ සාතන් ඔබගේ බලයට තවත් මම යට නැහැ. යේසුස් වහන්සේගේ බලය මාතුලයි. Hallelujah. Hallelujah. The life and power of God in me. Devyan hansege bale devyan hansege jeevanaya matulai. And through that power you can overcome any situation in life. E bale tulina obage jeevite o nama vatavarnayak wenas karanna puluwan. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. This is the power. This is the power that made that conceived in Mary. මේ බලය තමයි ඒ මරියා තුමීගේ කුසේ පිළිසිඳ ගත්තේ. Let's look at Luke chapter 1:31-32. ලූක් පළවෙනි පරිච්ඡේදයේ 31 32 පද අපි බලන්නට යනවා. Quickly you can have. Praise God. And behold, this is a story where the angel of the Lord appears to Mary who was a virgin. He said, "Thou shalt conceive in thy womb and bring forth a son." And you shall call his name Jesus. This second pada balava numba garbaniwa putriyeku wadanniya unwahansita Jesus yana namaya thaba panna. Next verse. Ilanga pada. He shall be great and shall be called the son of the most high, and the Lord God shall give unto him the throne of his father David. Next verse. No need to read that. Next verse. And he shall reign over the house of Jacob forever, and his kingdom shall have no end. 34. And then said Mary. 34 වන පදයේ එවිට මරියා දේව දූතයාට කතා කොට. See, the angel of God is telling this virgin that you are going to have a baby and this baby is going to be so special. දේව දූතයා මේ කන්‍යාවට කියනවා ඔබ දරුවෙක් වදන්නට යනවා ඒ දරුවා මෙතරම් විශේෂ දරුවෙක් වෙන්න යනවා. Something that is impossible. went bari deyak me sthane katha karanawa and look at the reaction of this young girl balanna me taruniyage pratichare kumakda kiyala Mary said unto the angel how shall this be seeing I know not a man me sthane ay asanawa ma purushyek nandina sitina bevin meka wenne keseda it's a genuine question this girl is asking the angel meka sadharana prashnayak devadutyagen ahanawa me Maria I don't have any man I don't have any husband how is it going to happen mata swami purushyek na kohomada me de sidu wenne kela ayasanawa look at the next verse ilanga padaye api balamu and the angel answered and said unto her the holy ghost or holy spirit shall come upon thee hallelujah and the power of the most high shall overshadow thee therefore also that holy thing which shall be born of thee shall be called the son of god hallelujah ස්පස්වෙනි පදේ ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කෙරේ පැමිණෙනසේක මහෝත්තමයන්න්ගේ ආනුභාවයද නුඹ වසා ගන්නේය ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය කියනු ලබනසේක so this impossible situation මේ වෙන්ට බැරි අවස්ථාව but it is the holy spirit that came upon mary ශුද්ධාත්මයන් වහන්සේ මරියා මතට පැමිණෙනවා the power of the holy spirit overshadowed her ශුද්ධාත්ම බලය මරියාව වසා ගන්නවා මේ වෙලාවේදී and the miracle happened hallelujah ඒ ස්ථානයේදී හාස්කම සිදු වෙනවා you know when the power of god is working in your life there's nothing impossible දෙවියන් වහන්සේගේ බලය ඔබගේ ජීවිතේ ක්‍රියාත්මක වෙන විදිහට ඔබ කරන්ට බැරි in your life every day hallelujah ඔබගේ ජීවිතේ හැම දවසකම ඔබ හාස්කම් දකින්නට යනවා power is available to make changes cause changes in your life e balaya tibenne obage jeevithe nirantarayen wenaskam athi karannai there be nothing that will be impossible for you to do obata karannata beri kisi deyak tibenta yanne neha so you have been turned from the power of the devil to power of god itin obu yakshyage satanage balayen deviyan wahansege balaya wetata harawa tibenawa hallelujah hallelujah we have seen two things that jesus came to do already api danatamat karanawal dekak baluwa jesus wahansege pæminimata hetuwa what was the first palaweni karanawa mokakda from open eyes from darkness to light second one ape das vivara karanta andhakare naalokeeta deweni de from the power of satan to power of God. සාතන්ගේ බලයෙන් දෙවියන් වහන්සේගේ බලය වෙතට හැරෙව්වා. Quickly the third one. Let's go to the same verse again. තුන්වෙනි එක බලන්නට යනවා. නැවතත් ඒ පදය දෙස බලමු. Amen verse. And to receive forgiveness of sins. ඒ පව් කමාව ලැබෙන පිණිසයි. Jesus came to forgive our sins. යේසුස් වහන්සේ පැමිණියේ අපේ පව් කමා කරන්නටයි. You know, do you know that no religious leader claim to forgive sins of man? ඔබ දන්නවද කිසිම ආගමික නායකයෙක් පව් කමාව ප්‍රකාශ කරේ නැහැ. Only Jesus paid for the sins of all human beings. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරයි මුළු ලෝකයේ මනුෂ්‍යයන්ගේ පාපයන්ට මිලේ ගෙව්වේ. How did that happen? කොහොමද ඒ සිදු වුනේ? He paid for our sins. උන්වහන්සේ අපේ පාපයට මිලේ ගෙව්වා. No religious leader could say I have paid for your sins because no religious leader paid with his blood for the sins of man. කිසිම ආගමික නායකයෙකුට කියන්නට බෑ මම ලෝකේ පාපයට මිලේ ගෙව්වා කියලා. මන්ද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි ඒ මිලේ උන්වහන්සේගේ ලේ තුලින් ගෙව්වේ. Besides, the blood of Jesus was the only perfect and holy blood that was paid on behalf of the sins of man. මේ මුළු ලෝකයේ මනුෂ්‍යයන්ගේ පාපයට ගෙව්ව එකම ශුද්ධ වූ ලේ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ. Hebrews 9:22 says without the shedding of blood there is no forgiveness. Hebrew 9:12 වෙනි පදේ කියනවා 22 වෙනි පදේ කියනවා යේසුස් වහන්සේගේ ඒ ලේ ධාරාව නොමැතිව මිනිසයන්ට පාපයට සමාව නැහැ කියලා. Without shedding of blood there is no remission of sins. ඒ ලේ ගැලීමක් නොමැතිව යේසුස් වහන්සේගේ ලේ ගැලීම නොමැතිව මිනිසයන්ට නිදහස්කමක් නැහැ කියලා. Hallelujah. Hallelujah. You know, a lot of people have not known the forgiveness of sins. බොහෝ මිනිසයන් ඒ පාපේ සමාව අත්දකලා නැහැ. Every religion says you have to pay for your sins. හැම ආගමකම කියන්නේ ඔබේ පාපයට ඔබ ගෙවන්න ඕනේ. You have to pay by trying to do good things. ඔබ යහපත කරන්න උත්සාහ කරමින් මේ දේ ගෙවන්න උත්සාහ කරන්න ඕනේ. Everybody is trying hard, trying hard. ඉතින් හැම කෙනෙක්ම උත්සාහ කරනවා අමාරුවෙන් වෙහෙස වෙනවා. Their money is doing things, making pujas. On mudal viyadan karamin pujavan karamin ekeka deval karanawa. But Jesus paid once and for all the sins of the man. Namuth Yesus wahanse eka watawak hama manushyeku desama e gewima karala sampurna karana. And we can receive that forgiveness of sin. Eka nisa apata puluwan e samawa laba gannata. You know, do you know that when there's no forgiveness of sin, people are full of guilt and condemnation. Oba dannawada e samawa nathi sthaneedi manushyan ithama දෝෂාරෝපණයෙන් සිටිනවා. See people full of condemnation and guilt. ඔබ දකින්නවද මිනිසයන් ඒ ලැජ්ජාවටපත් වෙලා දෝෂාරෝපණයෙන් සිටිනවා? Some people cannot forgive themselves for what they have done. සමහර මිනිසයන්ට ඔවුන්ටම සමාව දී ගන්නට බෑ වුන් කර ඇති දේවල් නිසා. I know of a man who came to me for counseling. එක මිනිසෙක් මා වෙතට ආවා කතා කරන්නට. He had a beautiful wife and a lovely family. ඔහුට අලංකාර දරුවෝ සිටියා, අලංකාර. But he was drinking and drinking. පවුලක් තිබුණා ඔහු නමුත් බීමත්කමට අබ්බැහි වෙලා සිටියා. And he couldn't stop his drinking. ඔහුට ඒ බීමත්කම නතර කරගන්නට බැරි වුණා. I was counseling him and then one day it came out of his mouth. He said I had an affair with another woman. Since that day I am full of guilt and that's why I am drinking. ඔහුත් සමග කතා කරන මොහොතකදී ඔහු කිව්වා මට ඒ අනියම් සම්බන්ධතාවයක් තිබුණා. එදා ඉඳලා ඒ දෝෂාරෝපණය නිසා මම බොන්ට පටන් ගත්ත එක නවත්තන්න බැරි වුණා. He has even stopped that relationship but that guilt has remained in him. ඒ සම්බන්ධතාවය ඔහු නතර කරත් ඒ දෝෂාරෝපණය නතර වෙලා තිබුණේ නැහැ. This is what guilt and condemnation can do to man. ඒ දෝෂාරෝපණයෙන් මේ දේ තමයි මිනිසයාට කරන්නේ. People commit suicide because they cannot cope with guilt and condemnation. මිනිසයන් සියදිවි හානි කරගන්නවා ඔවුන්ට ඒ දෝෂාරෝපණය දරා ගන්නට බැරි නිසා. But the day you hear the good news that Jesus came to forgive you. නමුත් ඒ සුබ ආරංචිය යේසුස් වහන්සේ පැමිණේ ඔබට සමාව දෙන්න කියලා ඔබ දැනගත්තාම ඔබ ඒ සමාව ලබා ගත්තාම you know that forgiveness in your heart. ඔබ දන්නවා ඔබගේ හදවතේ මේ සමාව. You know that you're clean now. Hallelujah. ඔබ දන්නවා ඔබගේ හදවතේ ඔබ පවිත්‍රයි කියලා. There's such a joy in your heart. ඔබගේ හදවතේ තරම් ප්‍රීතියක් දැනෙනවා. Hallelujah. Hallelujah. And even when you make mistakes after that. ඔබින් පසුව යම් වැරද්දක් කරත් still there is the forgiveness of sin. ඒ වුණත් ඔබට ඒ පාපයෙන් ගැලවෙන්න the blood of Calvary is flowing for you. E Calvary e le darav galanawa. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know, if you know Jesus, you are such a blessed man or woman. Oba dannawana Jesus Christus wahanse oba ithamaatma aashirwadamat manushyek. Hallelujah. Hallelujah. The last one, the fourth one. Antime eka hatharawani karanawa. And an inheritance among them which was sanctified by faith that is in me. E urumayak labana pinisa. The next thing is that when you receive Jesus, he not only takes you out of that the power of Satan in darkness and forgiveness, he brings you to a place of abundance. සාතන්ගේ බලයෙන් අන්ධකාරයෙන් සමාව දීලා ඔබව එළියට ගන්නවා විතරක් නෙමෙයි උන්වහන්සේ ඒ බහුලත්වයේ ස්ථානයකට ඔබව ඇතුල් කරනවා. He takes you out of nothing and gives you everything. කිසිම දෙයක් නැති තැනකින් ඔබව එළියට අරගෙන හැම දෙයක්ම තියෙන තැනකට ඔබව තබනවා. Hallelujah. සිංහලෙන් කියනවා නම් කරුමාකාරයක ඉඳලා උරුමාකාරයක් බවට පත් කරනවා. Hallelujah. Hallelujah. He will take you from a destiny that is hopeless, that is full of, you know, wickedness and darkness, and he puts you in a prosperous place. බලාපොරොත්තුවක් නැති ඉරණමකින් ඔබව එළියට අරගෙන බලාපොරොත්තුවක් ඇති සඵලත්වයේ තිබෙන්නා වූ ඉරණමකට ඔබව ඇතුල් කරනවා. He brings you to a good place. ඔබව යහපත් ස්ථානයකට ගෙනෙනු ලබනවා. You are in a bad place. ඔබ අයහපත් ස්ථානයකයි හිටියේ. This morning you might say, Pastor, I'm in a bad place. මේ උදෑසන ඔබ කියන්න පුළුවන්, Pastor, මම අයහපත් ස්ථානයක සිටින්නේ. I'm in a hopeless place. I don't know what to do. මම බලාපොරොත්තු රහිත ස්ථානයක සිටින්නේ. මම දන්නේ නැහැ කුමක් කරන්නද කියලා. Well, I have good news for you. ඔබට සුබ ආරංචියක් තිබෙනවා. This news is about Jesus. මේ සුබ ආරංචිය යේසුස් වහන්සේ ගැනයි. He has come to take you out of that bad place and put you in that good place. Unwahanse pamine obawa e ayahapat sthane neliyata aragena unwahansege yahapat sthane sthana gata karanta ay. Hallelujah. Hallelujah. If you dare to believe. Oba vishwasa karanta nirbita unotin. If you dare to believe. Oba nirbitawa vishwasa kalotin. It will happen to you. E de obata sidu wenawamai. It will happen to you. E de obata sidu wenawamai. But you have to believe. Namuth oba vishwasa karanta awashyai. How do you receive all this? Kohomada me hama deyakma api laba ganne? By believing the good news. E subaranchiya vishwasa kirimene. By believing in what Jesus came to do. Yesus Christus wahanse e pamini karanawa vishwasa kirimai. By believing in your heart. Obage hadawatin vishwasa kirimai. And daring to believe. ඔබ નિર્ભીතව විශ්වාස කළ යුතුයි. You know, sometimes to believe you have to make up your mind. සමහර ලාවට විශ්වාස කරන්න ඔබගේ මනස ඔබ සකසා ගත යුතුයි. You have to listen to your heart. ඔබගේ හදවතට ඔබ සවන් දිය යුතුයි. You have to follow your heart. ඔබගේ හදවත ඔබ අනුගමනය කළ යුතුයි. And you have to be bold to believe. ඔබ નિર્ભીත වෙන්නට අවශ්‍යයි විශ්වාස කරන්න. Look at Mary. බලන්න මරියතුමී. Look at Mary. බලන්න මරියා දිහා. When the angel came and said this. ඒ දේව දූතයා පැමිණලාට කියන විට. When the angel came and said this. ඒ දේව දූතයා පැමිණ මරියාට මේ දෙක කියන විට. She had a question. ඇයට ප්‍රශ්නයක් තිබුණා. She thought, well, how this happened? ඇය හිතුවා කොහොමද මේ දේ සිදු වෙන්නේ? And she would have thought, if this happens, you know, what is going to happen to me? ඇය සමහරට හිතන්නේ නැති මේ දේ මෙහෙම වුණොත් ඊට පස්සේ මට මොකක්ද වෙන්නේ? You know, what will people think of me? මිනිස්සුන් මං ගැන මොනවා හිතයිද? Just imagine. නිකන් හිතන්න. You are not married and suddenly you are carrying a baby. ඔබ අවිවාහකයි, ඔබ හදිසියෙම දරුවෙක් පිළිසිඳ ගන්නවා. What will people think of you? මිනිස්සුන් මොනවද ඔබ ගැන හිතන්නේ? She had many questions in her mind. ඇයගේ මනසේ බොහෝ ප්‍රශ්න තිබෙන්න ඇති. She had many doubts in her mind. ඇයට බොහෝ සැකයන් තිබෙන්න ඇති. She was thinking, what if this is not true? ඇය සිතන්ට ඇති මේක ඇත්ත නෙවෙයි නම් මොකද වෙන්නේ? But yet she dared to believe. ඒ වුණත් ඇය විශ්වාස කරන්න නිර්භීත වුණා. She dared to believe what the angel of the Lord said. නිර්භීතව විශ්වාස කරා දේව දූතයාට පැවසු දෙය. Luke chapter 1 verse 38. ලූක් පළවෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදයේ. We can see what the response of Mary was. මරියාගේ ඒ ප්‍රතිචාරය අපි දැක්කා. And this is the challenge I want to leave with you. මේ අභියෝගය ඔබත් සමග මම තබන්න යනවා. On this Christmas day. මේ නත්තල් දවසේ. Luke 1:38. And Mary said, "Behold, I am the handmaiden of the Lord. Let it be done to me according to what you have said." 38 වෙනි පදයේ බැලුව මැනව ස්වාමීන් වහන්සේගේ දාසිය ඔබගේ වචනය ලෙස මට වේවායි කීවාය. Wow, what a statement. Be unto me as you have, your word has said. පුදුම ප්‍රකාශ කිරීමක් මේ ස්ථානයේ කියන ඔබගේ වචනය ලෙස මට වේවා. Every time I read this, every time I meditate on this word. මම මේ පදය කියවන මෙනෙහි කරන හැම මොහොතකදීම you know, my faith is challenged. Mage adahilla abiyoga wenawa. You know, God is asking me, are you willing to dare to believe? Deviyan wahanse apen ahana prashnayak tamai obata nirbitawa vishwasa karanna puluwanda. Just like Mary dared to believe what the angel said. Hariyata Maria deva dutaya kiyapu de nirbitawa vishwasa kala wage. It was a difficult thing for her. Ayata amaru deyak una. It was a shameful thing for her. Ayata lajjawa gena den deyak una. It was a fearful thing for her. Ayata baya gena denna u deyak una. But yet she dared to believe. ඒ වුණත් ඇය නිර්භීතව විශ්වාස කරා. Hallelujah. My precious Hallelujah. Brothers and sisters in Christ. දයාබර සහෝදර සහෝදරිය. You know, we must dare to believe. ඔබ නිර්භීතව says in to us. අපට දෙවියන් වහන්සේ කියා ඇති දේ නිර්භීතව විශ්වාස කළ යුතුයි. Dare to believe his word. නිර්භීතව උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. Every time you hear a message. ඔබ පණිවිඩයක් අසන හැම මොහොතේදීම. Dare to believe what God says to you. නිර්භීතව දෙවියන් වහන්සේ කියන දේ ඔබ විශ්වාස කරන්න. Every time God gives you an instruction. දෙවියන් වහන්සේ ඔබට උපදේශයක් දෙනා වූ හැම මොහොතකදීම. Dare to believe what God has given the instruction he gives you. දෙවියන් වහන්සේ ඔබට දී ඇති ඒ උපදේශය විශ්වාස කරන්න නිර්භීතව. Dare to believe in financial prosperity. නිර්භීතව ආර්ථික සඵලත්වය ඔබ විශ්වාස කරන්න. Be poor but dare to believe that God has made you rich now. ඔබ දුප්පත් ලෙස ඔබට පෙනෙනවා ඇති නමුත් දෙවියන් වහන්සේ ඔබට සඵලත්වයේ දී ඇති බව ඔබ නිර්භීතව විශ්වාස කරන්න. Dare to believe in good health and divine health in your body. ඒ දිව්‍යමය සුවය නිරෝගීකම තුල සිටීම ඔබ නිර්භීතව විශ්වාස කරන්න. Dare to believe that you can forgive others even as Jesus has forgiven you. Jesus වහන්සේ ඔබට සමාව දුන්නා වගේ අන් අයට ඔබට සමාව දෙන්න පුළුවන් බව නිර්භීතව විශ්වාස කරන්න. You know, dare to believe and step out of your comfort zone. නිර්භීතව විශ්වාස කරමින් ඔබගේ ඒ සැප පහසු ස්ථානයෙන් එළියට එන්න. Refuse sickness in your life. ඔබගේ ජීවිතයේ ඒ රෝග ප්‍රතික්ෂේප කරන්න. Refuse poverty and lack in your life. ඒ දුගීකම හිඟකම ඔබ ප්‍රතික්ෂේප කරන්න ඔබගේ ජීවිතයේ. You know, dare to say bold words over your life. ඔබගේ ජීවිතයේ මත නිර්භීත වචන ප්‍රකාශ කරන්න. Say with boldness I am a success. නිර්භීතව ඔබ කියන්න මම සාර්ථකයි. I'll never be a failure in my life. මම කිසි දවසක අසාර්ථක වෙන්නේ නැහැ මගේ ජීවිතේ. Because I got the life of God in me. මන්ද දෙවියන් වහන්සේගේ ජීවනය මතුලයි. I have an inheritance that is goodly. Hallelujah. ඒ යහපත් උරුමයක් මට තිබෙනවා. God has put me in a pleasant place. දෙවියන් වහන්සේ මාව පියකරු ස්ථානවල තබා තිබෙනවා. I refuse to be poor. මම ඒ දුගීකම ප්‍රතික්ෂේප කරනවා. I refuse to be a failure in life. මම අසමත්වීම ප්‍රතික්ෂේප කරනවා. Jesus came to give make me a success. Jesus වහන්සේ පැමිණියේ මාව සාර්ථක කරන්ටයි. Jesus came to make me prosperous in life. Jesus වහන්සේ පැමිණියේ මගේ ජීවිතේ සඵලවත් කරන්ටයි. Jesus came so that I will be blessed and I'll be a blessing to the world. Jesus වහන්සේ පැමිණියේ මම ආශිර්වාද ලබන්ටත් මුළු ලෝකෙට ආශිර්වාදයක් වෙන පිණිසයි. Hallelujah. 2016 I'm going to stand up and shine for Jesus. 2016 මම නැගිට සිටින්න දෙවියන් වහන්සේ උදෙසා බබලන්නට යනවා. Hallelujah. Hallelujah. I'm going to speak God's language. මම දෙවියන් වහන්සේගේ භාෂාව කතා කරන්නට I'm going to speak God's language. දෙවියන් වහන්සේගේ භාෂාව මම කතා කරන්න යනවා. I'm going to train myself in the disciplines of God. දෙවියන් වහන්සේගේ විනයට අනුව මම මාව පුහුණු කරගන්න යනවා. Hallelujah. I'm going to meditate and study the word of God. මම දේව වචනේ මෙනෙහි කරන්ට අධ්‍යයනය කරන්නට යනවා. Hallelujah. I'm a success. මම සාර්ථකයි. Come on, say I'm a success. ඔබ කියන්න මම සාර්ථකයි. Say I'm a success. ඔබ කියන්න මම සාර්ථකයි. I'm a blessed person. මම ආශිර්වාදමත් කෙනෙක්. Hallelujah. I refuse to fear. මම බය ප්‍රතික්ෂේප කරනවා. I refuse to fear. මම බය ප්‍රතික්ෂේප කරනවා. I am full of faith and courage. මම ඇදහිල්ලෙන් පූර්ණයි මම නිර්භීතව සිටිනවා. Hallelujah. Hallelujah. Hallelujah. Jesus came for me. යේසුස් වහන්සේ පැමිණියේ මා උදෙසායි. Jesus came for me. මා උදෙසායි යේසුස් වහන්සේ පැමිණියේ. He came to make me a victor in life. උන්වහන්සේ පැමිණියේ මාව ජීවිතයේ ජයග්‍රාහකයෙකු කරන්නයි. I'll never be a victim in life. මම කිසි දවසක ජීවිතේ ගොදුරක් වෙන්නේ නැහැ. Because I'm a victor. Hallelujah. මන්ද මම ජයග්‍රාහකයෙක් නිසා. I have the power of God working in me. දෙවියන් වහන්සේගේ බලය මා තුල ක්‍රියාත්මකයි. දෙවියන් වහන්සේගේ බලය මා තුල ක්‍රියාත්මකයි. Eyes are open to see the glorious things of God. දෙවියන් වහන්සේගේ මහිමවත් උදේ දකින්න පිණිස මගේ දැස් විවරයි. I can see my future that is bright. මගේ ඒ දීප්තිමත් අනාගතය මම දකිනවා. I see my children's future is bright. මගේ දරුවන්ගේ අනාගතය දීප්තිමත්. Hallelujah. Hallelujah. No devil can touch me. කිසිම යක්ෂයෙකුට මට අතගසන්නට බෑ. No weapon that the devil throws at me shall prosper. මට විසිකරන කිසි ආයුධයක් මට විරුද්ධව සිටින්නට බෑ. The devil is under my feet. Hallelujah. යක්ෂයා මගේ පාදයේ අටයි. Because I have the power of God in me. දෙවියන් වහන්සේගේ බලය තිබෙන නිසා I'm forgiven hallelujah මම මට සමාව දී තිබෙනවා and I can forgive others මට අන්නයට සමාව දෙන්නට පුළුවන් praise god hallelujah praise god සදාකාලම දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා hallelujah රිබෝ ශාන්තලා ලෙස්ප්‍රේන්ට අපි අනේ භාෂාවෙන් යාඥා කරමු විකරල බරියොන් තුලම අපි නැගිට සිටින්නේ අනේ භාෂාවෙන් යාඥා කරමු විරිබෝ ශාන්තමරන් දුනුලබ විකරල බරියොන් තුලම Hallelujah, hallelujah. Glory to God forevermore. Oh, thank you, Jesus. Thank you. Thank you for Christmas. Hallelujah. Thank you for Christmas. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Lift up your hands and praise Him. Praise Him. The power of God is over you. Power of God. Power of God is over you right now. Hallelujah. Sicknesses are leaving you right now. Hallelujah. In the name of Jesus. Hallelujah. In the name of Jesus. No weapon fashioned against you shall prosper. No darkness can touch you. Hallelujah! Hallelujah. Shout to the Lord. Then shout to the Lord. Hallelujah. The Lord is saying to some people here, fear not. Deviyan wahanse me sthane sitina samahara ayata kiyana oba bay wenna epa. Fear not, for I am with you. Bay wenna epa, mama oba samagai. I am for you and I am not against you. Mama oba udessa sitina obata viruddhawa nemei. I have a beautiful future for you. Oba udessa anagathayak anarga anagathayak mama thaba thibenawa. I have a beautiful plan for you. Oba udessa anarga salasmak thibenawa. That's why I sent Jesus. Eka nisa Yesus wahanse wewe. My precious son for you. Mage adra putha oba when you receive Jesus, oba Yesus wahanseva piligatta, you have received the whole world. Hallelujah. Oba mulu lokema labagena. Did you hear that? Obata me de asunada? When you receive Jesus, you have received the whole world. Oba Yesus wahanseva oba veta laba gathama mulu lokema oba labagena. The whole world belongs to you. Mulu lokema obata aithi. You are not just one amongst the world. Oba me mulu lokema ekkenek nemei. The world belongs to you. Me mulu lokema obata aithi. Did you receive that? If you receive that, there should be a shout of joy. Oba hallelujah. Oba me vachane labagatta laba shekha ba sakara. Oh, hallelujah. Hallelujah. Hallelujah. Oh, glory. Mahime veva. Glory. Glory. Shout glory. Api glory. Brahma shout. Oh. Hallelujah. Hallelujah. I'm going to give this opportunity. ඔබට මේ අවස්ථාව දෙන්නට කැමති. Maybe you never known Jesus in your life. ඔබ කිසි දවසක යේසුස් වහන්සේව ඔබගේ ජීවිතයට හඳුනගෙන නැතුව ඇති. You know you came for a Christmas. You thought this is a Christmas day. මේක නත්තල් වැඩසටහනක් කියලා ඔබ පැමිණිය. But now you're hearing something so important. නමුත් දැන් ඔබ ඊටාත්ම විශේෂ වූ කාරණාවක් ඇසුවා. Something important for you. ඔබට වැදගත් වෙන කාරණාවක්. That this Jesus came to give. Me Jesus wahanse paminiya to give you. Obata yamak dennata. You know, it's one thing for someone to give, but it's another thing for you to receive it. Kenek deyak deema eka deyak e dena de laba ganima tawat deyak. I said Jesus came to give light. He came to save you from the devil. He came to forgive your sins, to give you forgiveness. He came to give you inheritance. Yesus wahanse paminiye obowa aalokayata genennatai satanage balaye nandakarayen obowa mudawannatai. But have you received it? Oba me wacana oba labagena thibenawada? The question is, have you received it? Oba me de labagena thibenawada? And this morning, if you never received it, this is the day. Today is the day for you to receive. මේ උදෑසන ඔබ කිසි දවසක මේ දේ ලැබලා නැත්නම් අද තමයි දවස යේසුස් වහන්සේ ඔබගේ හදවතට පිළිගන්නේ. He is here this morning. Jesus is here. යේසුස් වහන්සේ මේ ස්ථානයේ අද දවසේ සිටිනවා. Because he rose from the dead, he's alive forevermore. මන්දවන් වහන්සේ මරණය පරාජය කරමින් නැගිට උන්වහන්සේ ජීවමානයි. He is here by his spirit this morning. උන්වහන්සේගේ ආත්මය තුළ උන්වහන්සේ මේ ස්ථානයේ සිටිනවා. I know it. I know it. මම දන්නවා උන්වහන්සේ මේ ස්ථානයේ සිටින විට. He is here right now. උන්වහන්සේ දැන් මේ ස්ථානයේ සිටිනවා. He's inviting you to come. උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා ඔහු වෙතට එන්න. He's inviting you to come and receive this life. උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා මේ ජීවනය ඇවිත් ලබන්න. Oh, this glory life. මේ මහිමවත් ජීවිතය. Oh, this wonderful life. මේ පුදුම වූ ජීවිතය. That the world cannot give. ලෝකයට ඔබට මේ ජීවිතය දෙන්නට බෑ. Come this morning. Come my brother. පැමිණෙන්න ඔබ ඉදිරියට පැමිණෙන්න. My beloved friends, if you've never given Jesus your heart, come and give your heart to him this morning. මගේ ආදර මිතුරු මිතුරියනි ඔබ දෙවියන් වහන්සේට ඔබ ඔබගේ ජීවිතේ බාර දීලා නැත්නම් අද දවසේ ඔබ ඉදිරියට පැමිණෙන්න. I tell you you'll never be the same. මම කියනවා ඔබ ඒ සිටි ආකාරයෙන්ම තවදුරටත් ඉන්න යන්න. Your life will be glorious from now. ඔබගේ ජීවිතය අද දවසේ තිතා මහිමවත් වෙන්න යනවා. Hallelujah. Come now. Hallelujah. ඔබ පැමිණෙන්න. Right now we are opening you to come. I'm going to pray for you very specially. ඔබ දිසා විශේෂයෙන් යාඥා කරන්න. Just leave your seat and come now. Right. ඔබ සිටින ස්ථානයේ නිවත් වෙලා ඔබ ඉදිරියට පැමිණෙන්න. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Praise the Lord. Irobushantavasikere. Come now. Hallelujah. See, always the first person is the bold one. හැම වෙලාවෙදීම ප්‍රථමයෙන් ඉදිරියට එන කෙනා තමයි නිර්භීත කෙනා. Yes, let's give a big clap. Hallelujah. Hallelujah. Glory. Who's following the others? Come. Thank you, Lord. Yes. Wonderful. God bless you. Stay here. Who else is there? I think there are more people here. Come. Jesus loves you. Deviyan hansi obata adare. Hallelujah. Hallelujah. Today is a special day for you. Ada obata vishesha wu davasak. Come on, men, where are the men? Come on. Go, pirimaya yatenna. Oba Yesus wahanse obage hadawata pili aragena naththam oba idiriyata paminenna. Rebu bo santarala. Yere bunduruna bo santara. Hallelujah. Thank you. God bless you. Hallelujah. Hallelujah. Amen. Hallelujah. Oh. Thank you. Oh, Yesus wahanse obage hadawata pili aragena naththam. Tao kawuda inne? యేసు వాంసి ඔබට ආදරේ එන්න එන්න హల్లెలూయ වටපිට බලන්න එපා ඔබ එන්න హల్లెలూయ స్తుతి దేవునికి తాడాల සභාව අතෝසවල අපි নমස්කාර කරමු මොහොත. Hallelujah. අපි නම දිවුන් වහන්සේ. Let's worship. Oh, let's worship the Lord. Hallelujah. පොලසන ආදයක් දෙමුද ද මෙතන බොහෝ සෙනගක් ඇවිල්ලා ඉන්නවා යේසු වහන්සේ පිළිගන්න. ද යේසු වහන්සේ ආවේ මේ වගේ අය ඔවුන්ගේ ජීවිතවලට අත දීලා ඔවුන් ඔසවන්න. ඔවුන්ගේ ජීවිතවල තියෙන ඒ සියලු අසරණකම් වෙනුවෙන් ඔවුන්ගේ රෝග වෙනුවෙන් ඔවුන්ගේ පෞල් ජීවිත වෙනු. ඔවුන්ගේ හිඟකම් වෙනු. ඔවුන්ගේ මනසේ තිබෙන පීඩා කරදර ප්‍රශ්න වෙනු. උන්වහන්සේ සැබවින්ම ආවේ මිනිසයා ගලවන්න. අද උන්වහන්සේ ජීවමානයි. අද ජීවමානයි. ඒ බලය දැන් මේ ඉස්සරහට ඇවිල්ලා ඉන්න සෙනඟ. දැන් අදකින් තන ඔබේ ජීවිත අද ඉඳලා තිබුණු විදිහට තියෙන්න යන්නේ නැහැ. මගේ සෙනෙවන්ත සහෝදරිය මේ දරුවන්ගේ ජීවිත අදින් පස්සේ වෙනස් වෙන්න. හාලෙලූයා. සුබපැතුම්. දැන් මං කියන මේ ආඥා මාත් එක්ක කියන්න. සිත ඇතුලෙන් කියන්න. සිතෙන්. සිතෙන්ම අදහස් කරලා කියන්න. විශ්වාස කරලා කියන්න. කට ඇරලා ශබ්ද නගලා කියන්න. ලැස්තිද දැන්. ඉතා කෙටි වචන ස්වල්පයක් මේක ඔබ දෙවියන් වහන්සේට කරන කැපවීමක්. ඔබේ ආත් ඔබේ හදවත උන්වහන්සේට බාර දීමක්. ලැස්ති දෙක. ඔබ ආගමකට බැඳෙනව නෙමෙයි. මං කිව්වා මේක ආගමක් නෙමෙයි. ඔබේ මෑහුම්කාර දෙවියන් වහන්සේ ඔබව සොයාගෙන අද මේ ස්ථානයට ඇවිත් තිබෙනවා. ඔබේ මෑහුම්කාර දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන නිසා යේසුස් කියන තැනත්තා ඔබ වෙනුවෙන් එව්වා. ඔබේ ජීවිතේ ගලවන්න. අද ඔබේ ජීවිතය ඔබේ මෑහුම්කාරයාට ඔබ බාර දෙන්න යන. ඒකයි අද ඔබ කරන්නේ. මේක ආගමක් නෙමෙයි. ලැස්තිද? ඇස් දෙක වහලා මං කියන මේ කෙටි වචන හදවතින් කියන්න. ආදරේ යේසුනි, අද දවසේ මේ නත්තල් දවසේ මම ඇසුවා ඔබ වහන්සේ මට ගොඩාක් ප්‍රේම කරනවා. මා වෙනුවෙන් මේ පොළොවට ආබාත් කුරුසෙක මැරුණු බවත් නැවත නැගිටිනු බවත් දැන් මගේ හදවත විවර කරන ඔබ වහන්සේ මා තුල වැඩිය මැනව. මම ආරාධනා කරනවා මගේ සිත ඔබට බාර කරනවා. යේසුනි වඩින්න. ඒ ස්තුතිය දැන් මේ මොහොතේ මම මුකෙන් කියනවා. යේසුනි ඔබ මගේ ස්වාමින් වහන්සේ. ඔබ මළුන්ගේ නැගිට තැනත්තා. ඒ ස්තුතිය. දැන් මං ගැලවීම ලබනවා. මම ගැලවීම ලබනවා දැන්. ජීවනේ ලබනවා දැන්. මම දේව දරුවෙක් මේ මොහොතේ ඉඳලා. මම යක්ෂයාගේ දරුවෙක් නෙමෙයි මේ මොහොතේ ඉඳලා. දෙවියන් වහන්සේගේ බලය මා තුලයි. කියන්නේ වචන කියන්න ඕන. ස්තුති. ඒ මම දෙවියන් වහන්සේට අයිති දැන්. ආමෙන්. ආමෙන්. අපි අත්වල සන්නාදය දෙමු සියලු දෙනා. හාලෙලූයා. හාලෙලූයා. දැන් මෙතන විවිධ ආයෙ සිටිනවා. දෙවියන් වහන්සේ මට පෙන්නන එක එක ආයෙගේ එක එක දේවල්. නමුත් මම හැම දෙයක්ම කියන්න යන්නේ නැහැ. නමුත් විශේෂයෙන්ම කෙනෙක් ඉන්න ඔබ ලොකු සිත් අමනාපයකින් සිටිනවා. ඔබ අතින් වෙච්ච වැරදක් ගැන. ඔබ අතින් වෙච්ච වරදක් ගැන. ඔබේ සිතේ දෝෂාරෝපණයක් ඇතුව සිටිනවා. දෙවියන් වහන්සේ අද කියනවා ඔබ ඒ වැරද්ද සිතෙන් සිතන විට පවා ඔබ පාප කමාව ලබලා ඉවරයි. අද මෙත් අද ඉඳලා ඔබ ඒ ගැන දුක් වෙන්න යන්නේ නැහැ. ඔබ නිදහස්. ඔබ නිදහස්. මම දැන් එක්කෙනෙකුට වැඩිය ඉන්නවා මේ ස්ථානයේ වගේ අය. දැන් ලබන්නේ නිදහස. ලබන්ටේ නිදහස්. ස්තුති කරන්න. දැන් ස්තුති ඔබ ලැබුවා නම් ස්තුති කියන්න. ස්තුති කියන්න. ස්තුති කරන්න. යම් දෙයක් ලැබුණාම අපි ස්තුති කියනවා. ආමෙන්. ස්තුති කරන්න. හොඳයි මම අත තියන්න යනවා මේ සියලු දෙනාට. සභාව අද්දික් කරන්න. ඔබත් යාඥා කරන්න. අද මේ යේසු වහන්සේ වෙතට පැමිණිය මේ සියලු දෙනා ඔවුන් යේසු වහන්සේ තුල වර්ධනය වෙන්න යනවා. ඔවුන් ඉදිරි කාලයේ සේවය කරන්න යනවා. හාලෙලූයා. බලවත් වෙන්න යනවා. හාලෙලූයාගේ ප්‍රශ්න කරදර ස්වාමින් වහන්සේ අද මේ මොහොතේ ඉඳලා බාර ගන්න යනවා. ඔවුන් සැහැල්ලුවෙන් මේ ස්ථානෙන් යන්න. සැහැල්ලුවෙන් ඔවුන් යන්න යනවා. Hallelujah. Can someone hold my mic? Hallelujah.